بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قل اعوذ برب الناس ملك الناس اله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس نبي ورياناني پاوساو منسونگي عدیپتی او منسونگي دیویا او මිනිසුන්ගේ පරමාධිපතියාණන්ගෙන් මම ආරක්ෂාව පතන්නෙමි. සදා සැඟවී සිට නපුරු හා වැරදි සිතුවිලි ඇති කරන්නා වන ෂයිතන්ගේ හානියෙන් මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්නෙමි. මොහු එනම් සැඟවී සිටින ෂයිතන් මිනිසුන්ගේ සිත්වල නපුරු හා වැරදි සිතුවිලි ඇති කරවයි. මෙවැන්නන් ජින්වරුන්ගෙන්ද මිනිසුන්ගෙන්ද සිටිතී.